නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් මේ මෙතෙක් ශ්‍රවණය කරගන්තේ දුනේ පසුගිය වැඩසටහන් වලින් දිවසින් දුටු බියකරු සසරේ ස්වභාවය ගැන. ඉතින් අදත් මේ වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියනොත් ලක්විර ගුවන් විදුලියනොත් විකාශනය කරවන්න දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර පදිංචි පින්වත් මේ ශ්‍රද්ධාවන්ත පිරිසක් විසින් කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලංකාවාසියුත් ලෝකවාසියුත් සියලු දෙනාම සුවපත් වේවා කියන අදහසින් මෙවැනි ව්‍යසන ලෝකෙන් තුරන් වේවා, මේ මනුෂ්‍ය සත්වයාට යහපත වේවා කියන අදහසින් තමයි පින්වත්නි මේ පින්වතු මේ පින්කම සඳහා දායකත්වය දරන්නේ. ඉතින් පින්වතුනි, මේ දක්වා මේ පින්වතු මේ දක්වා මේ වැඩසටහන් මාලාවේ විශාල ප්‍රමාණයක් මේ සතර අපාය ගැන තියෙන කරුණු ශ්‍රවණී කරන් සිදුනා. මම මේ ධර්මයේ ගැන කියවලා තියෙන විදිය සහ ධර්මයේ ගැන දන්න විදියට අනුව ඔබ මේ වෙනකොට මේ සතර අපාය ගැන ඒ දේශනාවලින් ඉගෙන ගන්න ඕන කරුණු 95ක් විතර මුළු ත්‍රිපිටකයෙන්ම අටුවාවලින් ඉගෙන ගන්න ඕන දහම් කරුණු 95ක් විතර ඉගෙන ගත්තා මේ වැඩසටහන් මාලාවේ. ඒක සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට ලේසියෙන් ලැබෙන මේ වරප්‍රසාදයක් නෙවෙයි. ඊළඟ එක තමයි දැන් අද ඔබට අසුර අපාය ගැන අහන්න ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ තියෙන සුළු තොරතුරු ටිකක් තියෙන්නේ. නමුත් ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් අහන්නවත් ලැබෙන්නේ නැහැ. එච්චර මිනිස්සු සතර අපාය ගැන එච්චර මිනිස්සු හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු රෝග පීඩා වලින් ආරක්ෂාවෙන්ට දරන උත්සාහයවත් සාමාන්‍යයෙන් පින්වතුනි සතර අපාය නිදහස් වෙන්න දරන්නේ නැහැනේ. ඉතින් සංසාරේ යන අපි මේ වතාවක් බේරේ, දිවතාවක් බේරේ, තුන් වතාවක් බේරේ. මරණයනොත් දිරලා හොඳටම වැස්ල යන කල්ම අපි බේරිලා අවසානේ මැරෙයි. මේ නමුත් සංසාරේ යද්දී නොයේ ක්වියසන දුක්ඛං කටළු වලට මුහුණ දෙදී සතර අපායේ මහගෙදර කරගෙන අපිට මේ සසර ගමන යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවේ අපිට පිහිටට පිළිසරණට අපි පින් දහම් කුසල් දහම් රැස් කරගත්තේ නැත්නම් බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ මේ සතර අපායෙන් නිදහසුන් නැත්නම් අපිට ඒක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් විස්තර ඉගෙන ගත්තා. ලක්ෂණ සංයුත්තේ සංයුතනිකාය දෙකේ ලක්ෂණ සංයුත්තේ പ്രേත ලෝකේ විස්තර අවස්ථා 20ක් මුගලන් මහරහතන් වහන්සේ දැක්ක අවස්ථා 20ක තොරතුරු ඉගෙන ගත්තා. ඒ වගේම අද පින්වතුනි අපිට ඒ වගේම තව සිද්ධියක් කියන්න. ඒ තමයි ඒ වගේම මේ අද දවසේ මේ වැඩසටහන තුළින් මේ තමතරව ඉතා සිංහල පැරණි බණ කතා, සිහල වස්තුව, සහස්ස වස්තුව, ඊළඟට පැරණි අටුවාවල් වල තියෙන තොරතුරු ඇසුරෙනොත් ප්‍රේත ලෝකය ගැන යන්තාක් විස්තර තියෙනවාද, ඒවා අද වැඩසටහන ඇතුළත ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අද වැඩසටහනේ අසුර අපාය ගැනත් ඔබට කියලා දෙන්න කියලා තමයි කල්පනා කළේ. එතකොට මොගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට මේ සිද්ධිය තියෙන්නේ ධම්මපදයේ. ධම්මපදයේ දණ්ඩ වර්ගයේ මොගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් පහළට ලක්කන මහරහතන් වහන්සේ සමග වළිනකොට දැක්කා මේක ප්‍රේතෙක්. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ සිනහ පහල කළා. ලක්ෂණ සාමිනාසේ අහනවා, ප්‍රිය ආයස්මතුනි මොකද? ආයස්මතුනි මේක අහන්න දැන් කාලෙ නෙවෙයි. හවස වීලුවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපි හවස කාලෙ එකතු වෙනවානේ දන් සභා මණ්ඩපයේදී. එතකොට අහමු එතනදී. ආයස්මතුන් අහන්න මගේ. ඉතින් දානෙන් පස්සේ වීකෙන් වැඩ ඉඳලා සවස් කාලේ වීලුවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න මොහොතේ දන් සභා මණ්ඩපේ ලක්ෂණ සාමිනාහන්සේ පින්වත් මොගලන් මහරහතන් වහන්සේ ඇහුව, ප්‍රිය ආයස්මතුන් වහන්සේ අද ගිජ්ජකූටෙන් බහිනකොට ඔබ සිනහ පහල කළේ කුමක් හේතු කරගෙනද? භාග්‍යතුන් වහන්සේ සංගරුවන වැඩ ඉදින්දිමුත් මුගලන් මහරහතන් වහන්සේ කියා හිටිනවා ප්‍රිය ආයස්මතුන් වහන්සේ මේ මම දැක්කනේ මේ පුදුම අද්භූත ප්‍රේතේ මේ ප්‍රේතයා පිඹුරෙක් කිව්වා ආකාශයේ යන්නේ මේ පිඹුරා යොදුන් 25ක් දිගයි යොදුන් 25ක් කියන්නේ කිලෝමීටර 250ක් පිඹුරා දිගයි ඒ පිඹුරාගේ හිසේ පටන් ගින්නක් ඇවිලිලා පිච්චීගෙන යන වළිගි දක්වා වළිගෙන් ගින්නක් ඇවිල්ලා පිච්චීගෙන යනවා හිස දක්වා මේ විදිහට එතකොට අර මේ කෑමොර තියාගෙන කෑග ගහ ඒ පිඹුරා මේ ආකාශයේ සැරිසරනවා ගිජු ලිහිණියෝ කපුටෝ උකුසෝ කර්මාන රූප හැදිච්ච ඒ සියලු දෙනා අර ගිනි ගන්න පිඹුරු රූපෙට කොට කොටා වද දෙනවා ඉතින් අනේ මෙහෙමත් මේ මිනිස්සු මැරිලා කියලා මේ වාගේ උපත් වලටත් යනවනේ මේ වාගේ සත්වයොත් ඉන්නවනේ මේ ලෝකේ කියලා අමේ ප්‍රිය ආයස්මතුනි මම ඒ වෙලාවේ කල්පනා කළේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මොග්ගල්ලාන මම බෝධි මණ්ඩපයේදී ඔය ප්‍රේතයා දුටුවා තථාගත බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුදු වෙනකොට ඒ වජිරාසනේ නැගිටින්න කලින් මේ ලෝකේ යන්තාක් ප්‍රේත සත්වයෝ ඉන්නවද යන්තාක් ඒ දුක් විඳින සත්වයන්ද ඒ සියලු දෙනා දුටුවා කලින් කරපු කර්ම ඊළඟට යනතෙන් ඒ ඔක්කොම දුටුවා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතියත් දුටුවා හැබැයි මොග්ගල්ලාන මේ සමහර අය ඔයගේ දේවල් කිව්වට පිළිගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැකලා දේශනා කරන දේවල් මේ සත්වයා පිළිගන්නේ නැතිකොට ඒ මේ කවුරු හරි කෙනෙක් පිළිගත්තේ නැත්නම් එයාට බොහෝ කාලයක් දුක් පිනිස අයහපත පිනිස පවතිනවා. ඉතින් ඒ නිසා මොග්ගල්ලාට මම දේශනා නොකළේ ওই ප්‍රේතයාගේ නම අජගර ප්‍රේතයා කිව්වා. අජගර ප්‍රේතයා. මේ අජගර ප්‍රේතයා කලින් බොහෝ කාලයකට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු දායකයෙක් හිටියා සුමංගල කියලා. ඒ සුමංගල කියන සිටුවරයා මේ හරි ශ්‍රද්ධාවන්තයි. ඒ කාලේ එක හොරෙක් හිටියා රෑ ඇවිදලා දවල් කාලේ මඩන් වල නිදා ගන්න අම්බලන් වල. දවසක් සිටුතුමා රාජකාරියට යද්දී අම්බලමක අර මිනිස්සු හිසේ පටන් වහගෙන අර හොරා බුදි. කකුලේ මඩ ගෑවිලා. ඒක දැකලා සිටුතුමා කිව්වා මේ මිනිසයා නම් රෑ තිස්සේ ඇවිදලා දවල් බුදිය ගන්න මිනිහේ කියාගෙන ගියා. ඉතින් අර හොරා මේ අර රෙද්දෙන් ඔළුව මෑත් කරලා බැලුවා කවුද බොලේ මට ඔහම කිව්වේ කියලා. සිටුතුමා හිටපන් උඹට මං දෙන්නම් වැඩි. වෛර බැනගත්තා. ඒ සිටුතුමාගේ කුඹුරයාය හත් වතාවක් ගිනි තිබ්බා. සිටුතුමාගේ ගවපත්තේ හරක්ගේ හත් වතාවක් කකුල් කැපුවා. ඒ සිරිතුමාට ඒක ගානක් නැහැ. සිරිතුමා නිහඬව ඉන්නවා. හිනා වෙලා ඉන්නවා. ඒක තවත් අරහයි සතුරාට. ඊට පස්සේ මොකද කළේ? මේ වගේ ලොකු විනාශයක් කරලා අවසානයේ ගෙවල් වල අයගෙන් ඇහුවා මේ නිකමට මේ ඔයාලගේ සිරිතුමාට හරියට කරදර වුණාලුනේ. මෙහෙම ගොයන් ගිනිදි බලුව හරක් කැපුවලු මේ වගේ කරදර වුණාලු. ඉතින් කිසිම මේ ගානක් නැතුව සිරිතුමා ඉන්නවානේ. අනේ ඕවා මොනවද අපේ සිරිතුමාට බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියක් හදලා දුන්නානේ ඒ වාසේ ඒක සිහි කර කර ඉන්න හැර වෙන සතුටක් නැහැ කිව්වා. හොරා හිතුවයිට පං එනවා. කියලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට ගිනි තිබ්බා. ඊට පස්සේ සුමංගල සිරිතුමා ඇවිල්ලා හයියෙන් hina වුණා. ඊට පස්සේ මිනිස්සු ඇහුවා ඇයි මේ hina වෙන්නේ? අනේ මට ආයෙත් කුටියක් හදන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේට ආයෙත් කුටියක් හදන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මට ඒක ගැන හරි සතුටුයි. මොකද මගේ ධනය එහෙම නිකම් මේ ගිනි තියලා නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම බුද්ධ ශාසනයේ ධනයක් හම්බ කරගත්ත කෙනෙක්. ඉතින් සිතසුමා බුදුරජාණන් වහන්සේට ඉක්මනට කුටියක් හැදුවා. හදලා ඊට පස්සේ ඒ අතරේ කල්පනා කළා අර හොරා මේකනම් ලීසියෙන් වටවන්න බෑ මරන්නම ඕනා. කියලා කොහොම හරි කුටි හදන අතරේ මරනවා කියලා පිහියක් ඉනේ තියාගෙන ආවා. දවස් 7ක් දාන දීලා තමයි කුටිය පූජා කළේ. හැම තැනම මිනිස්සු ගැවසෙන නිසා මේ පිහියෙන් අනින්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. 7 වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේට කුටිය පූජා කරලා සාදු කර දීලා කිව්වා ස්වාමීනි මම මේ පින විශේෂයෙන් අනුමෝදන් කරන්න ඕන. කවුරු හරි කෙනෙක් මගේ කුඹුර හත් වතාවක් ගෙන තිබ්බා. මගේ ගවපති හරක්ගේ කපුල් කැපුවා. මේ ගන්ධ කුටියත් ගෙන තිබ්බා. මං හිතන්නේ එක්කෙනෙක් මේක කළේ. මම ඒ කෙනා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ කෙනා නිසා තමයි මට අලුතෙන් පින් කරගන්න ලැබුණේ. ඒ නිසා මේ පිනේ සම්පූර්ණයෙන් ඔහුට අයිති වේවා. ඔහුද පිනේ කොටස්කරුවෙක් වේවා කියලා පින් දුන්නා. පින් දෙනකොටම අර මිනිස්යාගේ ඇඟ මේ විවුලලා ගියා. පිහි අතෑරුණා. එකතැන ඉන්න බැරුව ගියා. කෑ ගහගෙන පිරිස මැදින් ඇවිල්ලා මට සමාවෙන්ද කියලා වන්දනා කළා. ඇයි කියලා ඇහුවා. දැන් මම තමයි ඒක කළේ. ඇයි උඹ එහෙම කළේ? මෙන්න ඉදා අහවල් දවසේ මම ඔබ මේ වගේ වචනයක් කිව්ව එකට තරහ ඇවිල්ලා. අනේ බලන්න මේ නිකරුණේ මම කියන වචන මට සමාවෙන්න කියලා සිරිසුමා සමාව ගත්තා. ඉතින් මේ මිනිස්සයා සමාව අරන් ගියා. නමුත් දැන් බලන්න සමාව ගත්තට ඒ සමාවත් එක ඊළඟට පුරුදු කරන්න ඕන ධර්මය. මේ මිනිස්සයා සමාව අරන් ගියා එතනින් හැර ධර්මය පුරුදු කළේ නැහැ. මැරිච්ච ගමන් අවීචි මහ නරක ආදී වෙතුණා. මේ පොළොව ගව් හතක් වැඩිනකල් නිරේ. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රේතෙක් වෙලා අජගර ප්‍රේතයා යොදුන් 250 මේ යොදුන් 25ක් ඒ කියන්නේ කිලෝමීටර් 250ක් දිගයි පිඹුරු ශරීරයේ හිසින්දලා වලිගිට ගිනි ගන්නවා වලිගින්දලා හිසට ගිනි ගන්නවා ඍජු ලිහිණියෝ කපුටෝ උකුසෝ මේ කොට කොටා කනවා අදටත් ගිජ්ජ කූටේ આવට ඒ ප්‍රේතයා සැරිසරනවා කොහොමද කර්මවල විපාක ඒ නිසා අතිශයින් භයානකයි ඊළඟට මේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා පින්වත්නි මේකයි මේ තමන්ගේ කර්මය තමන් දෙනවා කියන එක මේක තේරුම් ගන්න අපි දැකලා තියෙනවා මේ සමහර වෙලාවට ඔය සංඝයාට විරුද්ධව කටයුතු කරන ගිහි අය සමහර මිනිස්සු හාමුදුරන්ට තරහට හාමුදුරු යන පාරේ වැට ගහලා මේ ඒ ගෙවල් ළඟින් යන පාරවල් වහනවානේ ඉතින් ඒ වගේ පුදුම සිද්ධි තියෙනවා ඊළඟට හාමුදුරන්ගේ කුටිවල තියෙන බඩු හොරකම් කරනවා. අපේ සමහර ඔය කැලෑබදවල තියෙන සමහර ආරාධනවල ස්වාමීන් වහන්සේලායි කුටිවල තියෙන පොත්පත් ඔක්කොම ටිකත් හොරකම් කරගෙන ගිය අවස්ථා තියෙනවා. අදටත් ඒවම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ඒ වගේ සිද්ධි තියෙනවා. දැන් මේ බලන්න මේ අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් දඹදිව මේවා ඉතින් තියෙන්නේ අටුවා කතාවල සීහල වස්තු සාහස්ත්‍ර වස්තු අටුවා කතාවල ඊට පස්සේ යනකොට මේ කැලේකට ගිහලා එක ස්වාමීන් වහන්සේනමක් පොඩ්ඩක් මේ වැසිකිලි කසිකිලි කරන්න කැලේ ඇතුළට යනකොට කැලේ ඇතුළේ ඉන්න ලොකු කළු පාට හරකෙක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් බලන් හිටියා කන් හොල්ලන්නෙත් නැහැ ඔළුව හොල්ලන්නෙත් නැහැ ඇස් දෙක අරගෙන ඇස් පිල්ලම් ගහනවා ඊට පස්සේ කකුල හොල්ලන්නෙත් නැහැ ඒ බැලුවා වටේ හරක ආපු පැත්තකුත් නැහැ ගිය පැත්තකුත් නැහැ එක තැන ඉන්නවා ගොම දාලත් නැහැ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නිකමට ළඟට ගිහිල්ලා මේ කොහෙන් ආපු හරකෙද්ද මේ හරක කතා කරනවා සාල කළු හරකෙක් ඊට පස්සේ කියනවා ස්වාමීනි මං පෙරේතේ පෙරේතේ ඔව් මං පෙරේතේ ස්වාමීනි මං කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ තමයි පෙරේත ලෝකෙට ආවේ කිව්වා ඊට පස්සේ මොකද උඹ කරපු කර්මය? ඊට පස්සේ කිව්වා මම කරපු කර්මය තමයි මගේ ඉඩම ළඟ තැනකට සංඝයා දානි වළඳන්නට එනවා. මේ පොඩි හෝල් මේ ශාලාවක් වගේ පැල් කිටියක් හදලා මිනිස්සු ගමයිනේ හදලා එයි කුඹුර ළඟ. මෙයා කැමති නෑ හාමුදුරුවෝ එනවට. ඊට පස්සේ මෙයා මොකද කළේ? මේ හාමුදුරුවෝ ඒ ශාලාවට ඇතුල් වෙන තැන පාර තිනවනේ. පාරේ වී දැම්මා. ඒ කියන්නේ වී සවානයක් දැම්මා. ඒතකොට සාමාන්‍යයෙන් ඒ සුකේසල බිස්සු සංගයා ඒ පැලවෙන බීජ පාගන්නේ නැහැ. ඒතකොට ස්වාමීන් වහන්සේලා දන්හලට එන්න හදනකොට අර පාරේ මේ වී වපුරලා වී ගවන් දාලා. ඒ ස්වාමීන් වහන්සේලා දවස් 7ක් ඒ දන්හලට ආවේ නැහැ. වැඩම කළේ නැහැ. සංගයා ගමන වැළැක්කුවා. ඉතින් ඊට පස්සේ දවස් 7කට පස්සේ ඒ පැල ටික ගලවන්න ගිහලා පුඹුරු හිටෙව්වා. ඒ කර්මෙට මේ මනුස්සයා මැරිච්ච ගමන්ම තමයි මේ වනාන්තරයේ ගවයෙක් වෙලා ඉපදුනේ. පොළොව ගව් 7ක් වැඩිනකල් හරකා. කකුල් හොල්ලන්න බෑ. වලිගේ හොල්ලන්න බෑ. මැස්සු කනවා, සතු විදිනවා, වැස්සට දෙමිනවා, අවුවට පිච්චෙනවා, හරකා. කන්වත් හොලවන්න බෑ. අම්මෝ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා මේ බුද්ධ ශාසනයේ දක්වා ගොම් ප්‍රේතයා. කොහොමද කර්ම? තවච්ච සංඝයායි ගමන වැළැක්වීම, විහෙර විහාර නැවැත්වීම. සමහර වෙලාවට අද කාලේ වටේම එක එක විහාරස්ථාන වෙහි වෙහි යනවා. ඒ අතරතුර දැන් අලුතෙන් තැන් තැන්වල විහෙර විහාර පන්සල් හදනවා. බලන්න මිනිස් විරුද්ධ වෙන විදිය, සමහර ආමඳුරු විරුද්ධ වෙන විදිය. ඒතර සංඝයාගේ ගමන, සංඝයාගේ පැමිණීම වැළැක්වීම කොයි තරම් කර්ම වෙයිද? අපිට ඒවා තේරෙන්නේ නැහැ. එක එක කෙනාට මේවා විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංගය වඩින මාවතක් සුද්ධ පවිත්‍ර කිරීම, පහසුවෙන් වඩින්න හැදවීම, මම්මාවක් හැදවීම කොච්චර පින්කන්ද? කොච්චර පින් දේවා? ඉතින් ඒ නිසා ওই ගම්වලින් පත් වෙන mantriවරු ඉන්න ප්‍රාදේශීය සභා mantriවරු තමගේ ගමට කොච්චර සේවය කරන්න පුළුවන්ද? ඒ වගේ ගසාකන් නැතුව. ඉතින් ඒ නිසා ඒවා කොච්චර පින්ද? ඉතින් ඒ නිසා මේ ලෝකේ මිනිසුන්ට සල්ලි හැර පින්පව් නම් පේන්නේ. ඊට පස්සේ තව තියෙනවා පතාක ප්‍රේතය කියලා දීඝවාපී. දීඝවාපී කොඩියක් දාලා තිබ්බ සෑය ළඟට. ඒ කොඩිය හුලඟට ගියා ළඟ කුඹුරකට. ඒ මනුස්සයා කල්පනා කරා මේක හොඳයි මට අමුඩේට කියලා අරන් ගියා. ඒ පන්සලේ කොඩිය දීඝවාපී චෛත්‍යයේ කොඩිය කියලා දන්නවා. මැරුණා, මැරිච්ච ගමම්ම ඉපදුනා ප්‍රේතය කියලා මුළු ඇඟම යකඩ තහඩුවකින් වැහිලා රත් වෙනවා. කොඩියක් පොරෝකු පාපේට. ඔරේ හොරසිතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කා. අනේ උඹට කොහොමද පිට මොකද්ද උඹ කරපු කර්මය? අනේ මං කොඩියක් කරකම් කළා. ඊට පස්සේ උඹට කොහොමද පිටනේ? අනේ කොඩි පූජා කරන්න කිව්වා දීඝවාපී චෛත්‍යයේද. ඒ හාමුදුරුවෝ ඇවිදලා කොඩි 50ක් හදලා ලී කණු 50ක කොඩි 50ක් දැම්මා. පවහදරය පෙන්ුණා. උඹ දැන් කොහොමද? අනේ කොඩි 50ක් පූජා කළාට පස්සේ අඟල් 8ක් යකඩ තහඩුව අයින් වුණා කිව්වා. ඒ විදිහට කොඩි 1000ක් පූජා කළාට පස්සේ තමයි ඒ ප්‍රේතයාගේ ශරීරයෙන් යකඩ තහඩු වයින් වුනේ. දැක්කද පන්සලකින් රෙදි කෑල්ලක් හරි ගන්න පාප කර්මී විපාක. ඉස්සර මිනිස්සු ඒවා හොඳට තිබුණා. ඉස්සර හොරකම් තිබ්බේ නෑනේ. දැන්නේ පින්කට කඩන්නේ. දැන් අර සුද්ධ පොතක ලියලා තියෙනවා අනුරාධපුරයේ හරි පුදුම සාගතයි. මිනිස්සු 20-30000 එක සැරේ රුවන්වැලි සෑය මළුවේ ගැවසෙනවා. මළු අයිනේ තියෙන පින්කැටේ තියෙන කවුරුත් පින්කැටේට සල්ලි දානවා මිසක් කවුරු එක හොරෙක් ඒව අල්ලන්නේ නැහැ කියලා. ඉතින් ඔය සුද්ධන්ගේ ලියුම් කියුම් වල තියෙනවා. ලංකාවේ මිනිස්සු ඉස්සර මේ පින්පව් ගැන කතා කළානේ. දැන් මේ ළඟදී මම මිනිස්සෙක් මම රුවන්වැලි සෑය වැඳ වැඳ ඉන්න ගමන් ඇහුවා මේ රුවන්වැලි සෑයේ මළුවෙන් වැලි ටිකුයි ගලපුයි ගෙදර අරන් ගියට කමක් නැද්ද කියලා. මම කිව්වා මට ඇහිච්ච එකත් ඒක පාපයක් මං සමාව ගන්නවා උඹ ඕන එකක් කරපන්. මට ඇහිච්ච එකත් පාපයක් ඒකත් මං සමාව ගන්නවා කිව්ව අර මනස හොඳටම බය වුණා. මිනිස්සු එහෙම මොනවා හරි තව එකෙක් කවුද මට කිව්වම ඔය එක එක දේවල් රුවන්වැලි සෑය මළු වෙනුත් අරන් එනවා. ජයසිරි මහ බෝ මළු වෙනුත් අරන් යනවා. ඉස්සර මිනිස්සු මළුවකට ගිහිල්ලා වැලි ටිකක් මේ එළියට මේ සෑය මළුවෙන් බෝ මළුවෙන් එනකොට කකුල් හොඳට ගහයලා යටිපතුල අතින් පිහිනවා වැලි ගැවි කියලා. ඒ නිසා තමයි ඉස්සර ওই මළු වලට ඇතුල් වෙනකොට යන්න එනකොට පා දෝණය කරන්න වතුර තියලා තින්නේ. වැලි කැටයක්වත් ගෙදර අරන් එනවට කැමති වුණ නැහැ ඉස්සර මිනිස්සු. ඉස්සර මිනිස්සු මේ ගොයන් වී බුසල් මයින්නකට රැවුල කපාගෙන ඔළුව හොඳට වහගෙන මේ තමයි වීමන්නේ. ඇයි මේ වී එක කැටයක්වත් රැවුලකවත් මේ රැඳිලා තිබුණොත් එහෙම හරියට බෙදෙන්නේ නැතුව ගානට එක වී ඇටයක් වැඩිපුර එහෙ මෙහෙ වෙයි කියලා බයද? එච්චර මිනිස්සු පින්පව් ගැන හිතුවා. ඉතින් ඒ නිසා එහෙම ලංකාව තමයි පින්වතුනි වෙනස් වුණේ. ඒ අතරේ තමයි මේ උගුර කැඩේන කල මේ කැග ගහ කියන්නේ මේ වගේ පින් තියෙනවා, පව් තියෙනවා, බේරි අනිල්ලා කියලා. ඊට පස්සේ තියෙනවා පින්වත්නි සීසාන ප්‍රේතයාගේ කතාවක් තියෙන අටුවාවේ. ඒ ප්‍රේතය මෙහිම ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ මනුෂ්‍ය ගොවිය. ඊට පස්සේ මිනිස් ඔක්කොම කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. එදාත් අර මිනිස්සයා හීහානවා. ඊට පස්සේ මිනිස්සු කිව්වා අනේ උඹලත් වරෙලා දාන ටික අපි දන්න. අපි ගිනිනේ මම බෙදමු වරෙලා කියලා. ඊට පස්සේ කිව්වා අද තමයි හීහා ගන්න තියෙන්නේ. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක මොකක් හරි නමක් කියන්නේ නැති. ඇවිල්ලා කුඹුර හානවා නම් මං එන්නම් ඇවිල්ලා දානි බෙදන්නම් කිව්වා. වචනේ වැරදුනා. මැරුණා. ඊට පස්සේ මැරිලා ගිහිල්ලා ඉපදුනා මේ නිරේ කාශ්‍යපබුද්ධ ශාසනේ ගිනිගත් කුඹරක. නිරේ කියන්නේ ප්‍රේත ලෝකේ. ගිනිගත් කුඹුරේ ගිනිගත් හරක් දෙන්නේ එක, ගිනිගත් නඟුලක් අරගෙන ගිනිගත් ප්‍රේතෙක් හානවා. මේ පෙරේතය දැක්ක ගෞතම බුද්ධ ශාසනයේ වෙනකොටත් පෙරේතයා ඉන්නවා. දැන් අවීච මහා නරකාදී ඒ පෙරේත යෝනිය චුත වෙලා බුද්ධාංකුරයක් හිටියා. අර ගොම් පෙරේතයත් බුද්ධාංකුරයක් ඉඳලා එතනින් චුත වෙලා දැන් අවීච මහා නරකාදී. ලේසි නෑ. ඊට පස්සේ ඔය සංඝයාට ලැබෙන දේවල් ඕවා ඕනේ නැහැ කියලා සංඝයාට ලැබෙන දේවල් වළක්වලා පෙරේත ලෝකෙ ඉපදෙන විස්තර තියෙනවා. දැන් තව එක දනක ප්‍රේතෙක් ඉන්නවා. ඒ ප්‍රේතයා මෙන්න මේ මේක කරලා තියෙන කර්ම මේකයි. අවුරුදු 30ක් භාවනා කළා. අවුරුදු 30ක් භාවනා කළා, භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ මනුස්සයා හිතලා මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියනවා කියන එක බොරු. බුදු සසුනේ මාර්ගයේ ගමන් කළා ප්‍රයෝජනෙ ගන්න බෑ කියන දෘෂ්ටියෙන් මැරිලා ගිහිල්ලා එයා මහාන වෙලා හිටපු අර භාවනා කරපු ගංගායිනේම කිඹුලෙක් වෙලා ඉපදුනා. ඒ ගඟේ හරහා ගිය ගැල් 60ක් කළු ගල් ගෙනියපු ගල් ගැල් 60ක් සහ හරක් 60 දෙනා ගිලලා දෙනවා ඒ ප්‍රේත කිඹුලා. ප්‍රයෝජනෙ ගන්න බෑ මොන භාවනාද බං කියලා. අද කාලේ වා කරන්න බෑ. ධර්මයේ ප්‍රතිඵල ගන්න බෑ කියන දෘෂ්ටිය නිසා. ඔච්චර භයානකද? අද කාලේ චතුරාර්ය සත්‍ය අවශ්‍ය නෑ. අද කාලේ ඕවා අවශ්‍ය නෑ. මේ මොනවද? එහෙම කියන අයට කර්ම සකස් වෙන්නේ හැටි. අපි බුද්ධ ශාසනය පිළිගන්නවා කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ. ඒතර කොච්චර පිනක්ද කියලා බලන්න පින්වත්නි. ඉතින් මේවා මිනිස්සු බය කරන්න හදපු දේවල් නෙවෙයි වෙච්ච සිද්ධිනේ පින්වත්නි. ඊට පස්සේ තියෙනවා මේ ওই විදිහේ විශාල ප්‍රේත ලෝක තියෙනවා. ඊළඟ අද කාලේ තව අද කාලේ තියෙනවා. ඒක මේ කෙනෙක් භාවනා කරන්න කියන්නේ අද කාලෙකක් මම මේ කියන්නේ. මේ භාවනා කරන්න ගියාට පස්සේ එයා ඒ භාවනාවෙන් දැක්ක මේ භාවනා කරන්න ඇස් දෙක පියා ගන්නකොටම එයාට පේන්නේ මේ අමු සෝහනි මිනි කනවා පේනවා. අමු සෝහනි මිනි කනවා පේනවා. ඊට පස්සේ ඒක එයා ඊට පස්සේ එයාට හිතා ගන්න බෑ. ඊට පස්සේ එහෙම කාලයක් ඉඳලා මෙයා කොහොම හරි මෙයාට පස්සේ කාලෙක දෙවි කෙනෙක් කිව්වා ඔහෙට භාවනා කරන්න හරි අමාරුයි. ඊට පස්සේ මෙයා ඇහුවා ඇයි ඒ කියලා. ඔහෙ කලින් ජීවිතේ සෝනක හිටපු යක්ෂේ. මල යක්ෂේ, මල ප්‍රේතේ. සෝහනේ කළා තියෙන්නේ සෝහනට ගෙනලා දාන මිනිවල විශේෂයෙන් පිරිමි රූපවල ඒ මිනි සෝහනට ගෙනත් දැම්මට පස්සේ අර කුණු වෙන මේ පිරිමි රූපවල පුරුෂ ලිංග කුණු වෙච්ච ඒවා කනවා. ඒක තමයි යාගේ යක්ෂ ජීවිතේ. ඊට පස්සේ ඒ එහෙම කර්මයක් හැදෙන්න හේතුව තමයි මෙයා කලින් ජීවිතේ ගොඩාක් විකෘති කාමාශාවෙන් පිරීලා පිරිමිත් එක්ක නිතර කාම සේවනයේ දීලා. ඒකේ පාප කර්මෙ විදිහට මේ පිරිමියා මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ අමුසෝහනක කුණු වෙන මිනිවල ඒ අවයව කුණු වෙනව කනවා. දැන් ඊට පස්සේ ඒ කර්මයේ ගෙවිලා මනුස්ස ලෝකෙ ඉපදුණා. බණ භාවනා කරන්න පටන් ගත්තා කුණු වෙන ශරීරම පේනවා. කොහමද කර්ම විපාකවල ස්වභාව? ඔය ඒකයි දැන් අපි කියන්නේ. දැන් අර සමහර ප්‍රේත ලෝක, සමහර යක්ෂ ලෝක, සමහර නිරේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉනක් පමණ තනි කර මේ අසූචි ගොඩේ කිඳා බහැලා. තුරු තුඩ තියෙන පණුව කනවා. අසූචි පැහැෙනවා. ගඳට නහයවල් පුපුරනවා. එහෙම ඉන්නකොට ඒ ඇටසැකිලි ප්‍රේතයෝ ඈත පේනවා. පිරිමි කාන්තාව පිරිමි මේ කාමසේවණේ දෙනවා පේනවා. ඒ පේනකොට ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. බලනකොට ඇස් දෙක එහෙමම ලොකු වෙනවා. පොල් ගෙඩි මට්ටමට ඇවිල්ලා පුපුරනවා. පුපුරනකොට ඒකෙන් තියුණු තුඩ තියෙන ක්‍රෝමියම් මතු වෙනවා. මතු වෙලා ඒ ඇටසැකිලි අළු වෙනකල් කනවා. ඉතින් අර ප්‍රේතයා අර අසූචි අරන් ඇස්වල ගා ගන්නවා, ඇඟේ ගා ගන්නවා. ඊට පස්සේ ඇඟ ඔක්කොම කුඩු වෙනකල් කෑවට පස්සේ ආයෙත් අර ප්‍රේත ශරීරය තියෙනවා. ආයෙ ඈත පේනවා. ඔය තමයි මනුස්ස ලෝකේ ස්ත්‍රී පුරුෂයන් මේ හැසිරෙනවා බලබලා සතුටු වෙලා ඒවට ඇබ්බැහි වෙච්ච අයට සිද්ධ වෙන දේවල්. මනුස්ස ලෝකේ ලස්සන ගෑනු ළමයි, මනුස්ස ලෝකේ ලස්සන පිරිමි ළමයි ගිහිල ওই പ്രേත ලෝකේ උපදිනවා. මේ ඔකෝටම හේතු තිසරණ සරණ නොයෑම, පන්සිල් නොරැකීම, සංවරය නැති බව, පින් නොකිරීම. පින් නොකරපු කෙනාට නම් සැපයක් උපදින්නේ නැහැ. සංවර නොවුන කෙනාට නම් සැපයක් උපදින්නේ නැහැ. සිල් නොරැකපු කෙනාට නම් සැපයක් උපදින්නේ නැහැ. පිළිගත්තා හෝ නැතා හෝ ওই සිද්ධ වෙන දේවල් ලෝකයි. ඒකයි සසර බිය කරු කියන්නේ. ඊට පස්සේ මේ මනුස්ස ලෝකයේ ඔය පිරිමි කාන්තා කාන්තා ඔය ආශ්‍රවවලට යොමු වෙච්ච අය ඒ අබ්බැහි වීමෙන් මනුස් පෙරේත ලෝකෙ ඉපදෙනවා. පෙරේත ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ අයට ඒ ස්ත්‍රී පුරුෂ අවයව නැහැ. අවයව නැති වුණාට පස්සේ ළඟ ඉන්න කෙනාගේ අවයව තියෙනවා පේනවා. ඒක උට ආශාව උපදිනවා. උපදිනකොට නියපොතු තියුණුව උපදිනවා. දික් වෙනවා. ඒ නියපොතු වලින් ඒ ළඟ ඉන්න කෙනාගේ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග කඩනවා. කඩා කනවා. ඒක උට ඒ අය දුවනවා. ඔන්න ඔහොමත් ලෝකයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සාමාන්‍ය මනස ලෝකේ තනි තනියෙන් එක එක කාම සේවන වලට පුරුදු වෙලා ඒ වගේ ආශාවෙන් ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ ඇබ්බැහි වෙලා හිටියට පස්සේ වයසට ගියත් ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ ඇබ්බැහි වෙලා මේ ප්‍රේත ලෝකෙ උපදිනවා. ප්‍රේත ලෝකෙ උපදුනාට තමන්ට ශරීර අවයවයක් නැහැ. තමන්ට ස්ත්‍රී පුරුෂ නිමිති නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ආසයි. නමුත් තනියෙන් ඒ වැඩේ කරගන්න ආසයි. ආසාවට යට ඒ ශරීරංගේ නැහැ. එතකොට මෙයා ආශාවෙන් ප්‍රේතකමට කළු පාට අඳුරක් වගේ පාවී යනවා. එතකොට කවුරු හරි එයා දැක්කොත් මනුස්ස ලෝකේ වැඩේ කර කර ඉන්න කවුරු හරි ඒ ඇඟට එයා එහෙම සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වුණාට පස්සේ ආනන් කවුරු හරි කොල්ලෙකුට හරි පෙල්ලෙකුට හරි ඒ වගේ චරිතයක් සම්බන්ධ වුණොත් එහෙම ආයෙත් ඒ වල් වැඩ කරනවා නතර කරන්න බෑ ඇබ්බැහි වෙනවා. දවසට සෑහෙන වතා මාසෙට සෑහෙන වතා තමන්ගේ ශරීරයේ දිය වෙලා යනකල් නතර කරගන්න බැරි තරමට ඇබ්බැහි වෙලා යනවා. මේ අද කාලේ ගත්තොත් පිරිමි ළමයි අතරින් ගොඩාක් අයට මේ බැල්ම තිබෙනවා. මේක තමයි බියකරු සතර. ඊට පස්සේ ඒව ඉවර වෙච්ච ගමන් ආපහු ඒ අයත් මැරිලා ඒ ලෝකෙ උපදිනවා. ලේසි නෑ. මේව කොහොමද මේවන් ගැලවෙන්නේ? කවුද මේවට උත්තර දෙන්නේ? ඉතින් ඒ නිසා මේ වගේ ලෝක තියෙනවා. මේ ඔක්කොම පෙරේත ලෝක. මේ ඔක්කොම මිනිස්සයා ප්‍රේත ලෝකයක දුක් විඳින විදිය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ බියකරුයි කියලා වදාළනම් යම් කාරණාවක් ඒකාන්තයෙන් සත්‍යයි. ඊළඟට ඔය අතර තමයි මිනිස්යෝ පින් කරනවා. පින් කරන අතරේ මිනිස්සු ওই විදියට තමන්ගේ සිතෙන් කයෙන් වචනයෙන් වැරදි වෙලා දෝෂ වෙලා මිනිස්සු නාග ලෝකෙටත් වැටෙනවා. එතනින් තිරිසන් අපායට වැටෙනවා. ආයෙත් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඉතින් මේ හොඳට පින් කරන කෙනා ඊට හිත හදාගන්න බැරි කම නිසා ශෝකයෙන් විශ්වෝපයෙන් පසුතැවිල්ලෙන් ඉඳලා දිව දෙකේ වචන කතා කරලා හැම වෙලාවම හදා වැටෙන චරිත විදියට ඉඳලා පසුතැවිදැවි ඉඳලා ගොඩාක් පින් තියෙද්දී ගොඩාක් සතුට වෙන කාරණා තියෙද්දී වැරදිච්ච ඒවාම හිතනවා. වික්ෂෝපේ මනස කඩාගෙන වෙචිලා ඊට පස්සේ ගිහිල්ලා නාග ලෝකෙ උපදිනවා. ඉතින් ඉපදිච්ච ගමන් සර්ප දඟරේ මැද ඔළුව තියාගෙන උපදින්නේ. ඔළුව උස්සනකොටම සර්ප දඟරේ ආය මුළු ජීවිතේම දුක සතුටක් නැහැ. ඊට පස්සේ ඒ නාග ලෝකේ ගොඩාවක් තියෙන එකක් තමයි රාගය අධිකයි, මාන්නය අධිකයි. ඊට පස්සේ එයාලා මනුස්ස ලෝකේ සම්බන්ධතාව බලනවා. තමන් එක කලින් හිටපු නෑදෑයෝ, තමන් එක හිටපු යාළුවෝ, තමන්ගේ මිත්‍රයෝ, එක්ක ඒ ලෝකෙ මේ ලෝකෙට ආපු අය, ඒ අය පිටිපස්සේ ලුහු බඳිනවා. සංසාරේ ප්‍රාර්ථනා හැමදාම ඔයා මන් ළඟ ඉන්න මාව අත්හරින්න එපා. ප්‍රාර්ථනා ඒ ඔක්කොම ටික ඇවිල්ලා මනුස්ස ලෝකේ චරිතයක් බලනවා. අනේ ඔන්න නෑදෑයෝ කවුරු හරි පේනවා. එක්ක නාග ලෝකේ ඉඳලා ආපු කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවා පේනවා. බැල්ම හෙලනවා. බැල්ම හෙලිච්ච ගමන් ඒ මිනිස්යාට අර නාග ගති පිහිටනවා. ඊට පස්සේ විශ්වෝපේ මාන්නේ රාගේ උපදිනවා. ඊට පස්සේ කිරිමි කෙනෙකුට වැටුනේ නාග රාගේ අධික වල් නාගිනියගේ බැල්ම නම් වැටුනේ. එයාට ඊට පස්සේ අර නාගිනියට ඕන පිරිමිච්ච ශරීරත් එක්ක සතුටු වෙන්න. එතකොට අර දැන් නමුත් ඒ බැල්ම වැටලා තියෙන කොල්ලෙකුට. ඊට පස්සේ ඒ කොල්ලා නිතරම තව පිරිමි පිටිපස්සේ තමයි යන්නේ. අනිවාර්යයෙන්ම ඒ වගේ මේ දුර්වලතා තියෙන පිරිමි ළමයිගේ 95%කගේ ඇඟේ ඔය නාගිනි බැල්ම තියෙනවා වල්. ඉතින් මේ වගේ කොහොමද පින්වත්නි ලේසියෙන් මිනිසෙක් ගැලවෙන්නේ? මේක තමයි බියකර සංසාරය කියන්නේ. ඊට පස්සේ නමුත් ඒ බැල්මක් තිබ්බා කියලා නෑ, ඒ කරන කර්මයට විපාක තමන්ට එනවා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ කාලේ මාර්යා වැහිලා ඒක ගමක මිනිසුන්ට බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි බැන්නා. ඒ බැනව මිනිස්සු ඔක්කොම මැරෙනින් පස්සේ නිරේ උපන්නේ. නමුත් ඒ මිනිසුන්ට බනින්න හිතුනේ මේ මාර බැල්මෙන්. තව ගමකට වැඩියට පස්සේ ඒ ගමේ මිනිසුන්ට ඔක්කොම හිතුවට සැරිය දානි දුන්නා. ඒ මිනිසුන්ට දෙන්න හිතෙව්වේ මාර්යා. අර හාමුදුරන්ට ලාභ සත්කාර උපද්දවලා හිත යට කරන්න. නමුත් ඒ දාන දුන්න සියලු දෙනා මරණින් මත්තේ දෙව්ලෝ උපන්නා. නමුත් ඒක මාය වෙහිලා නිකලේ. ඒ නිසා මොනස බැලුම් කියලා නේ මේ කර්ම බලවේගයක් තියෙනවා. බලවස්සේ තිසරණේ පිහිටලා පංචශීලයේ ආරක්ෂා කරන පින්දහම් කරලා සත්පුරුෂ ඇසුරේ හිටියොත් ගැලවෙන්න පුළුවන්. රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරලා ඔය වගේ විකෘති කාම ආසා තියෙන සමහර අය අපිට මේ විසඳුම් ගන්න ওই ලිපිවල එහෙම තිබ්බ අවස්ථාවේදී අපි පොදුවේ දුන්න උත්තරේ තමයි ගිහිල්ලා රුවන්වැලිසෑයට ජීවිතේ පූජා කරලා පිරිත් කියලා කාලයක් බඹසර රැකලා දෙවිවරුන්ට පින් දෙන්න කියලා. ඇත්තටම එහෙම කරපු අයට ඒ ප්‍රශ්නේ නැති වුණා. එකලමී කාව ඔය වගේ මේ විකෘති කාම ආසාව තියෙන අවුරුදු 20ක් වෙනකල් මේ ප්‍රශ්නෙම් බැටකකා ගොඩාක් නරක චරිත වලට යොමු වෙලා ඉතින් රුවන්වැලි සෑයට ගිහිල්ලා ජීවිතේ පූජා කරලා අද වෙනකල් සිටිවිල්ලක්වත් එන්නේ නැහැ මේ නරක වැඩ ගැන. පුදුම සහගතයි. තව එකෙක් ආව එයාට මේ ෆෝන් එකෙන් වීඩියෝ බලන එක නතර කරගන්න බැරිම පිස්සු හැදිලා වගේ. ඊට පස්සේ ඒ ළමයා රුවන්වැලි සෑයට වැඳලා එනකොට එයාට හිදිලා බඩවිරේකයක් කරගන්න ඕන කියලා. එයා ඊට පස්සේ බඩවිරේකයක් කරගෙන. ඒකෝට එයාට ගොඩාක් බඩ ගිහිල්ලා මේ බඩවිරේක ලයි විරේක වෙලා. ඊට පස්සේ මේ එදා ඉඳලා ෆෝන් එකක් අල්ලන්න හිතෙන්නේ නැහැ. හිතුවක එහෙනම් මේ නරක දේවල් බලන්න හිතෙනේවා. නරක දේවල් අසාමාන්‍ය විදිහට නරක දේවල් කරන්න හිතෙනේවා. මිනිස්යාගේ රාගය කියලා යම් කිසි සීමාවක් තියෙනවා. නමුත් ඒක ඉක්මවා ගිහිල්ලා. එනවා මිනිස්යාගේ රාගය කියලා යම් ලෝක සම්මත තියෙනවා. ඒවා ඉක්මවා ගිහිල්ලා. මේ මිනිසුන්ට ඇති වෙනවා නම් ඒ විකෘති කාම ආසා සහ ඒ වගේ ස්වභාවය ඒ වගේ දේවල් පිටිපස්සේ ඉන්නවා. ඊළඟට අපි මේ තව එක්කෙනෙකුට එහෙම සිද්ධියක් වෙලා එයාට වෙච්ච සිද්ධිය තමයි මේ පින්වතුනි දැන් සාමාන්‍යව මිනිස්සු දන්නවනේ ඔය හරක් උන්ට ඊළඟට ඔය සතා සිව්පාවා පාලනය කරන වෙනම ඉන්නවනේ භූත පිරිස්. එතකොට ඒ වගේ භූත පිරිස්වල සමහර අයගේ බැල්ම සමහර මිනිස්යන්ට වැටුනොත් එහෙම ඒ මිනිස්යාට ආසාව උපදීන්නේ සත්තු සමග කාමසේවණේ දෙන්න. එතකොට එහෙමත් පරිසරයක් තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා ලෝකෙට නොකිව්වට එවැනිව ආශාවලින් පෙළෙන. ඒවට කොහොම හේතුව මේ പ്രേත භූත ලෝකත් එක්ක මනුස්සයාගේ හිත සම්බන්ධ වීම. එතකොට කය බිඳලා මරණින් මත්තේ ඒ ලෝකෙ උපදිනවා. ඔන්න බලන්න අතිශයින් භයානක කම. ඉතින් ඔය වාගේ සංසාරයක තමයි යන්නේ. ඉතින් තුනුරුවන් සරණ තිබිලා සත්පුරුෂ ඇසුරේ නිතර බණ දහම් අහගෙන පින්පව් විශ්වාස කරලා හිටියොත් දෙරේ බටහිර ලෝක මේ පාපෙට අහුවෙලා ඉවරයි. බටහිර ලෝක මේ පාපෙන් වෙනසෙලා ඉවරයි. ලංකාවටත් මේක බුරබුරා මේ හැඟවි මේක තියෙනවා. බුද්ධ ශාසනය ආනුභාවයෙන් ධර්මයේ ආනුභාවයෙන් තමයි මේවා සංසිඳි යන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් තියෙන මේ ප්‍රශ්න තියෙන අයට ගැලවෙන්න බෑ කියලා ගන්න නැහැ පින්වත්නි. ගැලවෙන්න පුළුවන් ඔය ගැලවිච්චයි ඉන්නේ. ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට කලින් මතක් කළේ පින්වත්නි අර මේ මොකද්ද තනි කන්දෝසි ගැන ළමයිටත් තියෙන ඔය ප්‍රශ්නේ. එයාලට කළු කුමාර බැලම වැටුණ ගමන් ඒ කාම ප්‍රේතේ ඊට පස්සේ විකෘති කාමාසා ඊළඟට මේ නරක දේවල් බලනේවා ඊළඟ නිතර නිදාගෙන ඉන්නේවා ඊළඟට සිහිනෙන් අමනුෂ්‍ය සමග එකතු වෙනේවා මිනිස්සු සමග එකතු වෙනේවා එයාලගේ චරිතේ නැහෙනේවා ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ යසෝදරා උත්තමා වේද විශේෂයෙන් කාන්තාවෝ යසෝදරා මහරහත් ත්‍රිණියේ අනන්ත ගුණකඳ සත්‍ය ක්‍රියා කර කර යසෝදරා රහත් ත්‍රිණියේ අනුභවයෙන් මේ වගේ ගැලවෙන්න. ඒ නිසා මේ යසෝදරා රහත් ත්‍රිණියට කිරිහාර පූජා කළා පළවැල පූජා කළා හැම ගෙදරකම යසෝදරා රහත් ත්‍රිණියට වන්දනා කරන්න. ඒ තියෙන පැන් එක වෙනම වාදනයකට යන බොන් එක පිරිත් පැනක් ඒ උත්තමාවිය නමින් තියෙන දේ. ඒතකොට කාන්තාවන්ගේ දෝෂ වලින් ඈලට ගැලවෙන්න පුළුවන්. පින්වතුනි දන්නේ හැම දෙයක්ම ඔය කිව්වා. මිසක් ආය අපිව ලුහු බැඳ බැඳ අරක කොහොමද හඳුරන්නේ මේක කොහොමද කියලා අපෙන් අහන්න එපා. මේක භයංකාර සංසාරයක්. අපි දෙතරින් එහාට උත්තර දෙන්න දන්නේ නැහැ. එතත් තම තමන් ගැලවෙන්න. එකම පිහිටයි දින ඔය අසරණ භවනේ පිහිට තියෙන බුදුන් සරණ, දහම් සරණ, සඟුන් සරණ, සත්පුරුෂ ඇසුර මේ දේශනා නිතර අහන එක. ඊළඟ මම අද ඔබට කිව්වා දැන් ඔය වගේ ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒ අතරේ නමුත් මම ඔබ අදට කිව්වනේ ඔබට මේ අසුර අපාය ගැන කියලා දෙන්නම් කියලා. එහෙනම් ඒක ගැන කියලා දෙන්නම්. මේක ගැන ගොඩාක් ත්‍රිපිටක අටුවාවල අසුර අපාය කියලා තියෙනවා සහ අසුරයන්ගේ නම් තියෙනවා. නමුත් විස්තර අඩුයි. නමුත් මම අහලා තියෙන විදිහට වින්වත්නි ඔබට යම් විස්තරයක් කියලා දෙන්නම්. මේ අසුරයන්ගේ තියෙනවා කාලකංජික කියලා අසුරනිකාය. ඒ කාලකංජික අසුරනිකාය කියන්නේ ඔවුන්ගේ ශරීර යොදුන් 3ක් කිලෝමීටර් 30ක් විශාලයි. හැබැයි ඒ අය මේ අර මහා මිනිස්සු, ඒ කියන්නේ ගොඩක් ශරීරේ විශාල මිනිස්සු ඇඳවල වැස්ලේ ඉන්නේ නැගිට ගන්න බැරුව. ඒතුළු ඒ වගේ මහා විශාල ශරීර යොදුන් 3ක් විතර මේ බිම වැටිලා තියෙනවා. ඔළුව ලබු ගෙඩියක් වගේ චූටි මූණ ඔළුව. ශරීරයේ කිලෝමීටර් 30ක් විශාලයි. ඔළුව චූටි ලබු ගෙඩියක් වගේ. ඒ ලබු ගෙඩියක් වගේ ඔළුවේ කට තියෙන්නේ ඉදිකටු සිදුරක් වගේ. නැගිට ගන්න බෑ. ඉතින් ඔළුව පොඩ්ඩක් එහෙම එහෙ දාලා අර ඉදිකටු සුදුරක් වගේ කටින් කෑම හොය හොය ඉන්නවා. ඕන ඔහොමත් ලෝකයක් තියෙනවා. ඔබ තමයි අසුර අපාය. කාලකන්දික. තව තියෙනවා යොදුන් 3ක් විතර ශරීරයක් තියෙනවා මේ මාස නැහැ, නහර නැහැ. හැමතින් ඇහිලා ඇට සැකිලා යොදුන් 3ක් කිලෝමීටර් 30ක් විශාලයි. ඔළුව ලබු ගෙඩියක් වගේ. අර කිලෝමීටර් 30ක් විශාල ඇඟේ ඔළුව ලබු ගෙඩියක් වගේ කට ඉදි කට සුදුරක් වගේ ඒකෙන් කෑම හොයනවා. කාලකංජික අසුරනිකාය. ඔය මේ මෙහෙම සත්වයෝ ඉන්නවා. දීගනිකායේ විස්තර තියෙනවා. අටුවාවේ. ඔහොම සත්වයෝ ඉන්නවා. ඊළඟ භයානක තත්ත්වය තමයි ඊළඟට තියෙනවා පින්වත්නි මේ විනිපාතක අසුරනිකාය කියලා. ඒකත් ඒ විනිපාතක අසුරනිකායේ ස්වභාවය තමයි ඒ අයගේ මේ මිනිස්සු නම් ඒවා ආංකවිසියක් දැන්නේ දේවාල වල ඉන්නේ යාලා. පින්වතුනි ඔය දේව දිව එළියට දාගෙන යක්කු ඉන්නව දැකලා තියෙනවා දත් දෙක දෙපැත්තට දාලා. ඒ දත් තියුණුයි. ඉදිකටු වගේ එහෙම නැත්නම් දෙපැත්ත කැපෙන කඩුව වගේ දත. ඒ යකා බැරි වෙලාවත් මෙහෙම දත් දෙක පෝටු කරපුම යට දත් වලින් උඩු තල්ල හිල් වෙලා යනවා. උඩු තල්ලේ යටි මේ දත් එක තද කළොත් එහෙම යටි තල්ල හිල්ලිගෙන යනවා. ඒ නිසා යක්කුන්ට කටා පියා ගන්න බෑ. කාලකංජික අසුර මේ විනිපාත අසුරනිකායි අරගෙන ඉන්නේ. ඊළඟ ගොඩක් ඇඟ දනවා. දන නිසා දිවේ එළියට දානවා. බැරි වෙලාවත් කටේ හැප්පුණොත් එහෙම දිව ඇතුලින් දත් එක යනවා. ඒ නිසා තමයි දිවේ එළියට දාගෙන ඉන්නේ. හැම දැනම දුවනවා. ඔය වගේ විපාකයක් විඳින මිනිස්සෙක් මේ අසුරේකුට දැක්කොත් මේ මිනිස්සු පහන තියන මිනිස්සු ඉතින් යාගේ පවර එක කියලා. පුදුම භයානකයි. මෙහෙම කට නිසා පව් කළා. ත්‍රිවිධ දුෂ්චරිතේ. ඔය ඉන්නේ දේවාලවල යම් කෝයේ ඉන්නේ ඔක්කොම මේ වගේයි. ඊට පස්සේ තව තියෙනවා අග්ගිමුක මේ අසුරයෝ කියලා. ඒ කියන්නේ මානස ලෝකේ කයින් වචනයෙන් පව කරලා ඔච්චර පව කළාද කියනවනම් ඒ අකා කට ඇරපු ගමන් ගින්දර එළියට එනවා. කට පිච්චෙනවා. කට අරින ගානේ ගින්දර එළියට එනවා කට පිච්චෙනවා. ඒකට ඔය වාගේ කෙනෙක් මනසේ දැක්කොත් හිතන්නේ ඒ යකාගේ පවර් එක කියලා නේ. කටින් ගින්දර පිට කරනවා කියලා. දැක්කද? මේ ලෝකේ ස්වභාවල්, පාපවල ස්වභාවල් ඊට පස්සේ ඉදිකටු වගේ තුඩ තියෙන ලොම් තියෙනවා. මේ විදිහට ගොඩාක් අසුරනිකායවල ගොඩාක් දුක් විඳිනවා. ඊට පස්සේ දේවාලවල දවසලා ඉන්නවා. කියන වැඩේට යන්න ඕන. ඊට පස්සේ මේ මිනිසුන්ට වින කරන්න ඕන. ඒ අය ගොඩාක් හිර වෙලා ඉන්නේ. ඒ වගේ හරියට ඒවා කළේ නැත්නම් ඒ අය චප්ප කරලා දානවා. මේ විදිහට තියුණු දුක්ඛං කටළු ඒ අසුරනිකායේ මේ දුක් විඳිනවා. ගොඩාක් ශරීර දැවිල්ලෙන් අමාරුවෙන් කෑම හොයලා ඉන්නවා කියලා තමයි විස්තර තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ අයගේ ආහාර තමයි කියන කුණුලේ, කුණි සැරව සහ ස්ත්‍රීන් ওই මාසික විසික කරන රෙදි කෑලි තමයි කියනවා. ලේවකකා ඉන්නේ ඒ සත්වයෝ. ඒ කිසිම සත්වයක නිවන් දැකලා නැහැ, ධර්මය අවබෝධ කරලා නැහැ. ඔන්න සිතෙන් කයෙන් වචනයෙන් පව් කළාට පස්සේ අසුරනිකාය උපදිනවා. ඊට පස්සේ ඊට අමතරව දිව්‍ය අසුර කියලා තියෙනවා. පහරාද, වීපචිත්ති, සම්බර, ඊළඟට ඔය වගේ නම් නොයෙක් නම් වලින් තියෙනවා. එතකොට මේ දිව්‍ය අසුර පිටස කොහොමද ඇසු ඇති වුනේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරපු කුලාවක ජාතක දේශනාව, දජග්ග දේශනාව, දජග්ග සූත්‍රය කියන ලොකු ස්වාමීන් වහන්සේ කරපු දේශනාව, ඒ දේශනාව අහන්න. එතකොට මේ දෙවියන්ගෙන් මේ පිටස කොහොමද වෙන් වුනේ කියලා. ඒ අය ගොඩාක් ආවේගශීලී. ඒ අය ගොඩාක් දමනය අඩුයි, දයාව අඩුයි, ආවේගශීලී. ඉක්මනට කොහොමාරි තමන්ගේ වැඩේ කරගන්න බලනවා. ඊළඟට ඉවසීම අඩුයි. ඒ වගේ. ඒකෝට මේ බුද්ධ දේශනාවල මේ දිව්‍යාසුර පිරිසගේ ධර්මය අවබෝධ කරපු අය වැන්ද නැහැ. ඉතින් ඒ නිසා මෙහෙම වූ ලෝකයක් තියෙනවා. වැටුනොත් ඉවරයි. වැටුනොත් ඉවරයි. අවුරුදු ගණන් පිනොත් ගොඩාක් කරනවා, ආවේගශීලී. සංවරය අඩුයි. පින්වල කිලිටි වීන් තියෙනවා. හොඳ දානියක් තියෙනවා, හවස බොනවා. ඊළඟට හොඳ වන්දනා ගමනක් ගිහිල්ලා මොකක් හරි නරක වැඩක් කරලා එනවා. ඒ වගේ තමන් කරන පින මොකකින් හරි කිලිටි වෙනවා. තමන් කරන පින මොකකින් හරි කිලිටි වුණාන පස්සේ ඒ කිලිටි කර්මෙත් එකතු වෙලා ඒ ආවේගශීලී ඊළඟට සමහර අය පින්කම් කරද්දි කොහොම හරි කරනවනේ. අනිත් අයද පීඩයිද මේක සුදුසු දේව හිතන්නේ නැතු කොහොම හරි කරනවා. ඊට පස්සේ කොමාරි කරද්දී නීතියට යුතු නැති දේවල් කරනවා. තමන්ගේ තත්ත්වයට සුදුසු නැති දේවල් කරනවා. ශාස්ත්‍රඥාන්තර මේක ගැළපෙනවද නැද්ද කියන දේ හොයන්නේ නැතුව කොහොමරි තමන්ගේ පින්කම කරනවා. ඒතකොට ඒ වාගේ අයටත් අසුරනිකායට වැටීමේ ප්‍රවණතාවය වැඩි. සහ තමන්ගේ ඥාති සම්බන්ධතා තිබීම, තමන්ගේ ඉෂ්ට දේවතාවුන් ඒ වාගේ අය වීම, තමන්ගේ ඉෂ්ට දේවතාවුන් නාගයන් අසුරයන් වීම තමන්ට සසරේ ඒ ලෝකවලට වැටෙන්න බොහෝ විදිහට බලපානවා. මේක තමයි බියකරු සසර. මේ ඔක්කොගෙම ගැලවිලා හිතන්නකො නිවන් දකින්න එක කෙසේ වෙතත් පින්වත්නි දිව්‍ය ලෝකයකට යන එක කොච්චර අමාරුද කියලා. දිව්‍ය ලෝකයකට යන එක කොච්චර අමාරුද. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පින්වත් මේ මහණෙනි හිසගිනි ගත්ත කෙනෙක්. ඒ හිසේ ගිනි නිවන්ට මහන්සි ගන්නවට වඩා වේගෙන් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන කියලා. එච්චරම භයානකයි. ඉතින් ඒ නිසා මේ වාගේ භයංකර සංසාරයකට අපි වැටිලා තියෙන මුල ඉඳලා දේශනා ටික දෙතුන් වතාවක් අහන්න. අපි හිතනවා ඊළඟට මම කල්පනා කළා අපි ඊළඟට මේ සියලුම වැඩසටහන් ටික මේ සංක්ෂිප්ත කරලා අපි ඊළඟ වැඩසටහනින් කරලා මේ සතර අපාය ගැන කරපු දේශනා ටික ඊළඟ වැඩසටහනින් අවසන් කළොත් කරන්න කියලා. ඉතින් ඊළඟ වැඩසටහන මේ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන වේවි. ඉතින් මේ වැඩසටහන් ටික අපිට පුළුවන් විදිහට අපි මේ කියලා දුන්නේ සතර අපාය ගැන. අපිටත් බය හිතෙනවා පින්වතුනි මේ වහනකට අම්මෝ මේ බුද්ධ ශාසනය පිටක් ගත්තේ නැත්තම් පල්ලහැට වැටුනොත් වැටුනම තමයි. පල්ලහැට වැටුනොත් ලිස්සලා ප්‍රපාතයට වැටෙනවා වගේ තමයි උඩට එන්න බෑ. ඒ නිසා දිව්‍ය ලෝකයකටවත් පැනගන්නේ කාරිය අමාරුයි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න සත්පුරුෂ ඇසුරේ නිතර වාසය කරන්, නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න, පින් කරන්න, කුසල් කරන්න, අඩුපාඩු හදාගන්න, පසුතැවිලි වෙන්න එපා. කෝටියක් පව් වෙලා තිබ්බත් දුක් වෙන්න එපා. දැන් හැදෙන්න, දැන් පින් දහම් කරන්න. ඒ නිසා ඔබටත් අපි කාටත් සසල දුකින් නිදහස් වෙන්න මෙතුවක් කල් අපි මේ රැස් කරගත්ත සියලු පින් හේතු ආශනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත්නි. ඉතින් අද දවසේ දිවසින්දුතු බිය කරු සසල දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචි පින්වත් පිරිසක් විසින්. මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවාසී ලෝකවාසී රෝගී වූ සියලු දෙනාට සිත්පතල නිදුක් නිරෝගී සුව පිණිස මේ වියසන දුරු වීම පිණිස ආශිර්වාද කිරීමයි. ඉතින් ඒ නිසා අපි සියලුම පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සග්දවිඳුන් සතරවරන් දෙවියන් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සසුන පැවැත්වෙනවාට කැමති සියලු දෙවිවරුන්ට, ආලවක දෙවියන් ඇතුළු සෙම්පති දෙවිවරුන්ට, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට, ඔබගේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු දෙනා මේ ලක් දෙරණත් අහිංසක පින්වතුනොත්, මේ පින්වතුනොත්, මේ ලෝකයේ සියලු දෙනාත්, ඕස්ට්‍රේලියාවේ සියලු දෙනාත්, මේ වගේම ලෝකයේ සියලු දෙනාත් දෙවිවරු ආරක්ෂා කරත්වා. මනුෂ්‍යයාට අයහපත පිණිස මේ පැතිරී යන මේ ව්‍යසනේ දුරින්ම දුරු වෙලා සියලු දෙනාට ආරක්ෂාව රැකවරණී සලසන්ට දෙවිවරු උපකාර කරත්වා. මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතීන් පරලෝක වශයෙන් සුඛී සුවපත් වේවා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඇත්තනම මේ වගේ සතර අපායක අපි වැකි වැටි යන්නේ මේකෙන් නිදහස් වෙන්න කියන එක මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න අපිට මේ යම් විදිහකට මේ කොහොම හරි මේ බුද්ධ ශාසනය පිහිට සලසා ගන්න අපිට මාවත විවෘත වුණේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. මේ වාගේ සතර අපායක අපි වැටිගෙන යන්නේ. ඉතින් මේවා නැවත නැවත සදහැවතුන් දැනුවත් කරන්න කියලා අපි උනන්දු කරන්නේ, අපිට ආශිර්වාද කරන්නේ, මඟ පෙන්වන්නේ මේ දේශනා අපිට කියලා දෙන්නේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම සද්ධා රූප වාහිනී කටයුතු සොයා බලන සියලුම අපේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට පින් සිදු වේවා. ඉතින් ලෝකවාසී සියලු සංඝයාට, සිල් මෑණිවරුන්ට පැවිදි වීමට අපේක්ෂාවෙන් කැමැත්තෙන් සිටින දුවා දරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. සියලු දෙනාට, ඒ වගේම අපි හැදු වැඩු දෙමව්පියන්ට, ඒ වගේම ඕස්ට්‍රේලියාව ඇඩිලේඩ් වල ඉඳලා මේ පින්කමට සහසම්බන්ධ වුණ දායකත්වයේ දරු කරදර කංකටළු මැද්දේ මේ විදේශ රටවල් වල ඉඳලා මේ පින්වතුන් මේ විශාල මුදලක් දායකත්වයේ විදිහට දරලා මේ ධර්ම දේශනා රූපවාහිනී රේඩියෝකේ ප්‍රචාරය කරවන්නේ. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට පින් සිදු වේවා අප්‍රමාණ. පවුල් වල සියලු දෙනාට සෙත් වේවා. සද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ දේශනා සඳහා දායකත්ව දරන මාන්දී පවත්තන් යන උදව් උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාට මේ දුක් විඳින ගොහොරතර සංසාරේ ඔය කියපු හැම මේ සතර අපායේ හැම නිකායකටම අපි වැටිලා අපි අනන්තවත් දුක් විඳලා තියෙනවා. එවැනි දුකක් ආයේ නොවීම පිණිස මේ සියලු පින් හේතු උපකාර වේවා, නිවණින් සැනසෙත්වා කියලා පින් පමුණුවන ආශිර්වාද කරනවා, අදිස්ථාන කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.